ධර්මානුශාසනාව. කරුණාපින්දුනි, මෙම ධර්මදේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්මමාහිමිපාණ වහන්සේ විසිනි. වර්ණයක් නිසා ප්‍රතිභාග නිමිති ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආධ්‍යාත්මික වර්ණයක් බාහිර ශරීරවල අත්‍යක සංඥාව උපදවාගෙනෙහි හෝදාත සුදු පාට අරමුණු කොටගෙන හෝදාත පසෙන් නිමෙත් පහල කරගෙන එයින් රූපාලක ධර්මක දෘෂ්ටියේ තුරේ එයින්වත් ඉන්නේ බ්‍රහ්ම විහාර දුහාන් 528 බැගින් උපදවන ඒ වගේම වර්ණ කසල සියල්ල නීල කසල, පීත කසල, ලෝහ කසල, දැන් රෝගාසු කසල කියේ උනායි සියල්ල. උත් කසල සියල්ල සම්පූර්ණ කරයි. තවත් කොළපිලන් යෝගාවචරයාගේ ශක්තිය ඇතෙන අරූප ධ්‍යාන හතරක් තිබෙනවා. මේ විදිහට අර්පණා කර්මස්ථාන සියල්ල සම්පූර්ණ කරන යෝගාවචරයා ධ්‍යානුසතිය මරණානුස්සතියක් උපකාර වශයෙන් වැඩේ. ඊළඟට සම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති සහ සමානුස්සති කියන මේවා සමාගයේ මනාපයට වඩන්න පුළුවන්. එතකොට සම 40 කර්මස්ථාන තුළින් අර්පණා කර්මස්ථාන 30ක් උපචාර කර්මස්ථාන 8ක් 10ක් සම්පූර්ණ කරන්න පුළුවන්. එන්නින් ඊළඟට කමතිනම් ආහාරයේ ප්‍රතිකුල සංඥාවක් පුරුදු කරලා මහාසු මනසකාරයේ හැදෙනවා. අවසානයේ හැදෙන මහාසු මනසකාරයේයි මක්නිසාද විපස්සනාවට පාදක වන දෙසි. සතර ධාතුන්ගේ ලක්ෂණ අනුමුණු කොටගෙන ධාතු කර්මස්ථානීය වඩා අනුතෙලි වලින් අර රූප පරිග්‍රහ නාම පරිග්‍රහ ආදී වශයෙන් විද්‍යුසුතිය සම්පූර්ණ කරන්න ඉදිරිපත් වෙනවා. සිංහාසිතින් විදර්ශනා භාවනා මාර්ග ඉදිරියට ගන්න ක්‍රම සලස්සන. මෙවැනි මේ පවත්වාගෙන යන භාවනා මනසිකාරයේ මුල තමයි ආනුපාන සතිය. ඒ කියන්නේ සාමකු පැහැදිලි උපදේශ දේශනා කරන අපේ ආශ්‍රයාදෝ ස්වාමීන් වහන්සේ හෙට කාර්තිය ශ්‍රී ලංකාවට වැඩිනවා. මාස වැඩිවම මේ පිළිබඳව වඩා හොඳට කරුණු තේරුම් කරගන්න අවකාශ ලැබෙනවා. ඒක දැන් මෙතෙන්දී අපි සලකන්න ඕන මේ සූත්‍ර පාඩයේ සඳහන් වන බුද්ධ අනුශාසනාව. කායානුශාසනා සතිපට්ඨාන 14ක් තියෙනවා. එන් පළමුවෙන් ආනාපාන සතියයි. ඒ කෙසේ වඩන්නේ දෙකේක මේ සූත්‍ර පාඩයේ දේශනා කළා. ආරණ්‍ය මුක්ඛමූල ශූන්‍යාගාරේ සිය විවේකස්ථාන තුනක් දේශනා කරන්න තියෙනවා. ඒ විවේකස්ථාන තුන අර දස පරිභෝධයන්ගෙන් තොර වූ තුනක් ස්ථාන වෙන්න ඕනේ. ඒක ආවාස පරිභෝධ කියනවනේ. සක්කාය ආවාස 18ක් ඒ වගේම තොර වූ තැනක් වෙන්න ඕනේ මේ ආරණ්‍ය හෝ මුක්ඛමූල හෝ ශූන්‍යාගාරේ හෝ එතකොට ඒ සමාධි සුදුසු ස්ථානයක් හොරාගෙන විසිදකේ පල්ලංකම් ආභුජිත්වා උදුම් කායම් පරිදාය ඒ කියන්නේ පද්මාසනයේ ඌරුබද්ධාසනයේ ඇදගෙන උඩුකය කෙලින් සබාගෙන ආදි වෙන පරිමුඛං සතුන් මුපත්ත පෙද්වා කර්මස්ථාන නිමිත්තට සිහිය මනාව පිහිටුවා මේක මූලික උපචාර විද්‍යයි. ආනාපාන සතියෙන් ආනුපදවන්නට මේ විදිහට විවේක පරිසරයක් සහ ඉරියව් පැවැත්මක් අවශ්‍යයි. ඉදින් කායම් පරිදාය කියන මේ වචනේ උගන්වා වදාලේ අපේ ශරීරයේදී පිට කොඳුයට තේලි 18ක් විතරු මේවා එකින් එක උණු කරු දෙලක් වාගේ ඉරියව් තිබුණොත් බොහෝ වේලාවක් වාඩි වී පුළුවන්. ආනාපාන සතිය වැඩිමේදී සිංහල ප්‍රයින් තුනකට වඩා එක ඉරියව්ව පවත්වන්න ඕනේ චිත්ත සමාධිය වඩා සහවුරු කරගන්න. ඒකට සිංහල ප්‍රයින් පැය තුනක් තුනමාරක් දෙනකොට ඉතින් ඒ කාලය තුළ අපට වේදනාවක් ඇති වෙන්න තියෙනවා. අපේ ශරීරයේ ඉස්සරහට හෝ ඇලේට හෝ නැමිලා කියලා නම් කොඳුරැටේ නැමීම නිසා කොඳුරැටේ තියෙනම යූනු සියක් දැකෙනි කටු දෙපැත්තේ ඒවා මාංශ පේශුල දෙකීමින් වේදනාවක් එනවා වැඩි වෙනින් බැරි වෙනවා ඒකයි මේ ඇතෙනු ඉරිකුව වාඩි වීම අවශ්‍ය වෙනවා වේදනාවක් නැතුව තමයි වැඩි වේලාවක් ඉරියව්ව නොසෙඳී සබා ගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මේ ආස්වාස ප්‍රස්වාස අරගෙන සියුම්දය. දැන් වෙනත් අරමුණු භාවනාවට ගන්නකොට භාවනාව යෙදෙන්නේ අරමුණු වැඩි වැඩියෙන් පැහැදිලි වෙනවා. ආනාපාන සති කර්මස්ථාන අරමුණු නෙමෙයි එනේ කරන්න කරන්න සියුම් වෙනවා. එනිසා සියුම් වූ දුෂ්ම රැල්ල හිතකොන්ද ඇදනම් ඉරියවේ ඇදනම් සමහරට නොදැනිය. රාසිකාව නොදැනිය. එනිසා උඩුකා දෙල්ලා සුඳවට දෙලින් කියනකොට නාසිකාව සුඳවට සියුම් වූ දුෂ්ම රැල්ල දැනගන්න පුළුවන්. එනිසා උඩුකා දෙයින් සබාගෙන වාඩි වීමත් අවශ්‍ය වෙනවා. අරිමුඛං සතිං උපච්ඡේත්වා කියලා තැන මෙතන සිත පිළිගවා ගන්න ඕන තැනක් තියෙනවා. ඒ අරිමුඛං සතිං උපච්ඡේත්වා අරමුණට අභිමුඛව. අරමුණට අභිමුඛව කියන්නේ දැන් අපේ ශරීරයේ ගාත්‍ය සාකාරය නම් තැන් තැන් වල කොටස බලන්න වෙනවා. ඒ වගේම කසල භාවනා කරනකොට ඒ කසල නිමිති ශරීරයෙන් පිටස්තරව බලන්න වෙනවා. අසුබනි මිත්‍ති ශරීරයෙන් පිටස්තරව බලන්න තියෙන්නේ. ඒ වගේම ධර්ම විහාරයට ගන්න සත්‍ය ප්‍රඥාවකින් සමංගෙන් පිටස්තර දේවල්. නමුත් මේ ආස්වාස් ප්‍රස්වාස් දෙක නාසිකාගම දෝෂ කියලා. අපේ ජීවයේ මුද තමයි හිත වැඩකම ඉන්ද්‍රිය ධර්ම පහක් නැතිේ. ධක්ඛු, සෝත, ඝාන, ජීවහා, කාය පහක් නැතිේ. ඊළඟට අදේ වස්තු විතරයි මේ ප්‍රපෝද සම්බන්ධුටි. තුරුතුනේ ජීවයේ මුද හිත වැඩ කරන ඉන්ද්‍රියන් වැඩිම පවත්නා දැරීම් අපි යම් සිදියා කරමු කිරීමේදී අහුන් දක්නවා වගේ තුන් අරමු කරා. දැන් අපි ඇහැ තියාගෙන හිතන ගුවන් විසෑගෙන හරියට අහුන් බලනවා වගේනේ ගුවන් විසෑගෙන බලන්නේ අපි මතක තියෙනවා. ඒ වගේ. ඒ නිසා මේ ඇහැට බොහොම සමීපයි සිද. ඒ ඉන්ද්‍රිය හයෙන් කියන්නේ පසින්දුරංගෙන් මුල්කන ඇහැට ලැබෙන්නේ ඒකයි. වැඩියෙන් මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු ගන්න ඒක නිසා ඒ චක්ෂුවට සමීප තැනක් තමයි නාසික අග. නාසික අග ආශ්වාස ප්‍රශ්වාස දෙක හැදෙන්න හොඳින් බලාගන්න විතර ලෙහෙසි. ඒකට සමීපයි. ඒකත් නාසික අග පමණක්ම බැලිය යුතුයි කියන සුත්‍රානාචාර්යයන් වහන්සේලාගේ උපදේශයයි. ඊගෝරස්සෝ ජස්සාසෝ ප්‍රස්සාසෝ පිච්චපාදිසෝ සක්කාරෝ වන්නා වත්තන්ති නාසිකං කේන භික්ඛුහු නිකාකාරින් කේ විසුදුනාදී කියේ කටසම්බිදා මාර්ගයේ තියෙනවා සමන්ත ප්‍රාසාදිකාවේ ඥාත්කතාවේ තියෙනවා ගංගත්තකාරයේ තියෙනවා මුගාතා මේක කියන්නේ ඒ යෝගාවචර විෂුවගේ ආශ්වාස ප්‍රාශ්වාස ආරමුණ දීර්ඝ වශයෙන් ප්‍රස්ව වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස හතර නාසිකාග්‍රේහි පවතින. ඉතින් නාසිකාග්‍රේ ව කියන්නේ නාසිකාග්‍රේ වා කියන මේ විපාකයක් දෙකයි. නාසිකාග්‍රේ වා මුඛ නිමිත්තේවා. ඒ කියන්නේ උඩුතොල. නාසිකා අග හෝ උඩුතොල හෝ උෂ්මයෙන් දැදෙනවා කියන. සමහර කෙනෙකුට නාසිකාග දැනෙන්නේ උඩුතොල දැනෙන. සමහරු නාසිකාග පාසින් දැනෙන. එතකොටේ ආශ්වාස ප්‍රශ්වාස දෙක නාසිකාගෙන් ඉතිරි කර සිහිය දීවා ගැනීමයි පරිමුඛයෙන් සති උපදෙස්වා දෙන ආකාරය. එතකොටේ මූලික උපචාර විදිහ දේශනා කරනවාදාල තථාගතයන් වහන්සේ භාවනා කර්මස්ථානී රූපාලය වදා. මොමුද සෝ සතෝව අස්සසති සතෝ අස්සසති මේ මුළු කර්මස්ථානයේ මේ වචන දෙකක් ඇතුළත් වෙනවා. සතෝව අස්සසති සතෝ ඒව අස්සසති. එතන ඒව කියන නිපාතය අස්සසති කියන වචනයට අධ්‍යාහාරයි. සතෝ ඒව අස්සසති කියන්නේ සිහියෙන් ආස්වාස කරයි සිහියෙන් ප්‍රස්වාස කරයි. මේ සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා කියන්නේ උපංගාපතන් ආශ්වාස ප්‍රශ්වාස තියෙනවා නමුත් මේක සිහිපොන් විශේෂයක් බොහෝ දෙනා නැහැ. යෝගාවතරයේ කමනයි සිහි කරේ සිහි කරන්නේ. එතකොට සිහියෙන් ආශ්වාස කළේ කී සිහියෙන් ප්‍රශ්වාස කළේ කී ඒ සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කළේ දු ආකාරය අද 16කින් බුදුරජාණන් වහන්සේ විස්තර කරන තැනවල මෙය කද 16කින් පූර්ණ තියෙනවා ඒකෙන් චතුර්ථ ඥානයේ දක්වා අරිහත්ත්වයේ දක්වාම කද 16 සම්බන්ධ ආනපාන සූත්‍රයෙන්දී බුදුරජාණන් වහන්සේ වදාළේ උපදේශයේ ඒ කද හතරෙන් පූර්ණ තියෙන්නේ කොහොමද සෝ ඊගං ආශ සන්තෝ දීගං ආශ සාමීති පජානාති එතකොට සිහියෙන් ආශ්වාස කරන්නේ කොහොමද ඉක් වේලාවක් වැඩි වේලාවක් හුස්ම ගන්නව නම් ඒ වැඩි වේලාවක් හුස්ම ගැනීම නුවණින් සිහියෙන් ගනි ඒ පජානාති කියන්නේ එතන සිහිය නුවණින් ගනි දීගං ආශ සන්තෝ දීගං ආශ සාමීති පජානාති දීර්ඝ වේලාවක් හුස්ම ගන්නව නම් ඒකම නුවණින් රස්සං ආස සන්තෝ රස්සං ආස සාමී දුඛජානාති කිසි වේලාවකින් හුස්ම ගැනෙනවා නම් කිසි වේලාවක හුස්ම ගන්න බව නිරූපණය කරනවා රස්සං වාස සන්තෝ රස්සං ආස සාමී දුඛජානාති කිසි වේලාවක හුස්ම කිසි කරනවා නම් කිසි වේලාවක හුස්ම කිසි කරන බව නිරූපණය දැන් පදේ ක්‍රම දෙකයි එක සබ්බකාය ප්‍රතිසංවේදී අස සිස්සාමී සුත්ති කියන්නේ ඒ ආශ්වාස කය ප්‍රශ්වාස කය සියංගම ගතිමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම පුරුදු වෙනවා. ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙකේ ආරම්භයක් නැවැත්මක් අවසානයක් කියන අවස්ථාව තුළ මුල මැදාව. ආරම්භයේ මුල නැවැත්ම මැද අවසන් වීම අග. ඒක ආශ්වාසයේ මුලක් මැදක් අග. ප්‍රශ්වාසයේ මුලක් මැදක් අග. මනමින් දකිමින් ආශ්වාස ප්‍රශ්වාසයේදී සිද සිහියෙහි ප්‍රවා ගැනීමයි ශබ්ද කාය ප්‍රතිසංවේදී. ඊළඟට තමයි සස්සම්බයං කාය සංඛාරං රස සිස්සාමි සිද්ධි පස්සම්බයං කාය සංඛාරං රස සිස්සාමි සිද්ධි. මේ ආශ්වාස ප්‍රශ්වාස ඊයෝ කරත්න ශාන්ත වෙන්න වෙන්න සිතේ කරත්න ශාන්ත වෙන්න වෙන්න සංසිදෙනවා. අස්සන්තියක් ඇති වෙනවා. අස්සන්ති එක් ආශ්වාස ප්‍රශ්වාස නොදැනෙන තරමටම සංසිලියක්. ඒ නොදැනුණා නාට ආශ්වාස ප්‍රශ්වාස නැවතුණා නෙමෙයි. සියුම් බාහ් කොන්න. ඒකක් සමාන වූදින් දැනගින් ආශ්වාස ප්‍රශ්වාස කළ යුතුයි. එන සතෝව අසසති සතෝ පසසති කියා වදාළ උපදේශයේ මුල් කම හතර. එතකොට දැන් අපි මේ පවත්වාගෙන යන කමඨාන් දෙක මේ හතරක් ඇහැරෙනවා. ඉදිරියෙන් තව තියෙනවා සම්බන්ධ කර්ම. දැන් අපි මේ ආනාපාන සතිය වැඩිීමේදී සිහිය දීපුවා ගන්න ඕන කොහොමද? ඒකයි සතෝව අසසති සතෝ පසසති කියන මේ කමඨාරේ මුල. අපි මුඛා සතියෙන් උපද්දකේවා සිහිය දීපුවා ගන්න ඕන කොහොමද කියලා. ඒ කියන්නේ නාසිකාග දකුණු දොරටුවේ හෝ වම් දොරටුවේ හෝ අප දක්වායක නාසිකාසුදිරිකේ වැඩ කරා. ඊළඟ පැය අනිත් නාසිකාසුදිරි මේ විදිහටයි මේ ආශ්වාස ප්‍රශ්වාස සහවනි සිදුවේ. ඒකට දැන් මේ හැතල කල නිමිත්තක් වශයෙන් දැනගෙන කියන්නේ එතන සංකේතයක් කරගෙන කිසිම දෙයක් බලන්න ඕනේ. අපි හැදෙනවා කියලා මෙනෙහි කළොත් ඒ කාණාපාන සතිය නෙවෙයි විදර්ශනාව. දැනෙනවා කියලා මෙනෙහිකොට ඒකත් විදර්ශනාවක් ආනුපාන සති සමාධි භාවනාවක් වුනි. ඒ වගේම වායෝ ධාතුවක් කියලා හිතුවොත් ඒක විදර්ශනාවක්. ආත්මනස්කාරය. රූපයක් කියලා හිතුවොත් ඒකත් ආත්මේ රූප කර්මස්ථානයක් ආනුපාන සති නෙවි. ඒක නිසා කුසුමයේ කියන සංඥාව පහළ කරගෙන ඒ හැතෙන තැන සංකේතයක් වශයෙන් ලකුණක් වශයෙන් දැනක් වශයෙන් හිතාගෙන අර කුෂ්ම වැඩ කරන එක හොඳට හරියට කරන්නේ. මේක තමයි අර සතෝව අසසති සතෝ පසසති. ඒක මොනක්ද කියන්නේ? සමහර විට මේක වඩා දැනගන්න ඕනේ කියලා කොහොමකින් හුස්ම ගන්න හලන්න පුළුවන්. දෙනුතුලත් මේ අපහසුතාවන් නැති වෙනවා. ඒසාව ඕනකමින් හුස්ම ගන්නී හෝ හෙලන්නේ හෝ රඳවා ගන්නී හෝ නැහැ. මේම ස්වභාවයෙන් හුස්ම ගන්න හැටි තමයි කරන්නේ ඉතරයි. ඊළඟට හුස්ම රැල්ල ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල අවස්නා කාලයේ සිත් දෙන්න පුළුවන්. මේ දීර්ඝ ආශ්වාසය දීර්ඝ ප්‍රශ්වාස කියලා හිතන්නේ නැහැ. මේ සිත් බව නුමින් දැකීම පමණයි. ඒ සඳහා කරන්නේ තම මෙනෙහි කරන වචනයේ වැඩි වේලාවක් එළිදී. ආශ්වාස ගන්නකොට ආශ්වාසය ඒ වාර කීපයක් මෙනෙහි කරන්න පුළුවන් සිත් කුසල. ඒකයි දීර්ඝ ආශ්වාසය. ප්‍රශ්වාසයේ කියවාගි. දීර්ඝ ප්‍රශ්වාසය අතුල ප්‍රශ්වාසය. දීර්ඝ ගාන මෙනෙහි කරමු. උඩට ගන්නවා මේ දීර්ඝ ආශ්වාසයෙන් දීර්ඝ ප්‍රශ්වාසය. කෙටි කෙටි හුස්ම ගන්න වෙලාවදී අපි ඒ කියන්නේ ඒක සමාජ බලාපොරොත්තු නැති හැරෙන සිතා ශනිකව කෙටි කෙටි වේගි වේගි හුස්ම ගන්න අවස්ථාවක් තියෙනවා. එම අවස්ථාවල ඉදිරිසු ගල නෝමි දඩ ගන්න. සමහර ආශ්වාස ප්‍රශ්වාස වෙන වචනවත් සීකරන්න බැරි තරම් කෙටි කාලයක් දෙනවා සමහරවිට. එහෙම වෙනවා බලාගෙන ඉන්නවා විතරයි. වචන මෙනි කරන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රමය අර සීගේ පිළිපුවා ගැනීමට අත්‍යවශ්‍ය මිනිස් කාර්යය ආශ්වාස ප්‍රශ්වාස. සමහර විට ඒ වචනේ මුකුරු දුනයි හුස්ම ගන්නවා හුස්ම හෙරෙනවා කියන්නේ කියන සෑයේ. ඒකයි ඒ පුරාණ ආචාර්යයන් වහන්සේලා මේ ආනාපාන සතියෙහිදී සිත ඔබිනොබ විහිදීම යාම සඳහා ගණන් කිරීමක් ගන්නදී විසුදු මාර්ගගතකතාව විනයාත්කතාව පරිසම්බිදා මාර්ගගතකතාව මාර්ගගතකතාවේ නිදන්වල එකම ක්‍රමයකට මේ ගණන් කිරීමේ පිළිවෙත දක්වලදී පුරාණ සැලසුවා. තමු සමහර ආචාර්යයන් වහන්සේලාගේ අධ්‍යක්ෂින් අනුව ඒ ගණන් කිරීමේ ක්‍රම හදාගන්නවා. දැන් මේ පා අවශ්‍යදෝ ස්වාමීන් වහන්සේ ගණන් කිරීමේ ක්‍රමයක් උගන්වන බොහොම සරලයි. මේක යෝගාවචරය බොහොම පහසුයි. ඒකත් කළ බැලීම හොඳයි කියලා. ඒක පිළිවෙත මෙහිමයි. ආශ්වාසය ගැනීමේදී ප්‍රශ්වාස කිරීමේදී එකම ගණනක් ගණන් ගන්න. ආශ්වාස කරනකොට ආශ්වාස 1 2 3 4 ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස 1 2 3 4 අවසන් කරනවා. නැවත ආශ්වාස ගන්නකොට ආශ්වාස 2 2 3 4 ප්‍රශ්වාස 2 2 3 4 ඊළඟට ආශ්වාස 3 3 3 ප්‍රශ්වාස 3 3 3 මේකම ගාන නිසා කැටෙන්නේ. ඔය විදිහට එකේ සිට අට දක්වා පමණක් යනවා. අපිට මගේ තව දෙන්නේ නැහැ. දැන් එහා කියන්නේ ඒ කා අවශ්‍යාදෝ ස්වාමීන් වහන්සේ උපදේශයක්. ඒක බොහොම සරලයි. එකක් කරන්න බැරි නම් හොඳයි. හැබැයි ඒ ගණන් කිරීම විදිහට අවශ්‍ය වන්නේ නැහැ. බොහොම කිහිපෙලාවක් වාර 7ක් 8ක් 10ක් වුණොත් ගණන් කිරීම කරලා නැත්නම් මේ කරන්නේ මෙන්න මේ අනුගන්ධන හැටියට. අනුගන්ධනවා කියන්නේ කුසල වාරයක් වාසා ආශ්වාස ප්‍රශ්වාස කියන මේ වචනයන ඒ ආශ්වාස ප්‍රශ්වාස නිදී. ඊළඟට තමයි මුසන කියන මේ ලක්ෂණය අනුව අර සබ්බ කාය ප්‍රතිසංවේදි බලන්නේ. ආශ්වාස ප්‍රශ්වාස හැදෙන්න උනස් නැදත් අගත් හේන මොකේට එක ස්වල්පයක්වත් අමතක නොවී දෙනවා. ඒක තමයි සබ්බ කාය ප්‍රතිසංවේදි. ඔය අවස්ථාවක එක සම්මුති වෙනකොට යෝගාවචරයාගේ ජීවේන තැන්පත් වෙනවා. මහන්සියක් නැතුව තැන්පත් වෙනවා. අර පස්සක්ටි ගති වෙනවා. ඊටි ගති වෙනවා. ශරීර නොදැනි යනවා. ශරීර සිසිල් වෙනවා. ශරීර පහසුවක් ඇතිවෙන සැහැල් වෙනවා. එතනමක් නෙමෙයි. ඒ වෙලාවට සමාගයේ සංකානේ ඉතිරියේ, රාජිකාවේ ඉතිරියේදී උද්ඝාණයේදී පහළ වෙන්නේ. දැන් පළමින් කලේ පරිකර්ම නිමෙතෙමි ඉතිරියේ. ස්වභාවික උෂ්ණ නිමිතල. ඊළඟ උද්ඝාණයේදී පහළ වෙනවා. උද්ඝාණයේ කියන්නේ සමාගීතේ සමාගිය සමීප වෙනකොට ඒ නාසිකාගේ ඇතුළ උෂ්ණ රැල්ලේ වර්ණයක් වගේ තියෙනවා. ඒ වර්ණ සමාක අලු පාට, ලා සුදු පාට, ඔයාගේ ලා වලාකුලක පාට ඔය දේ තියෙනවා. ඒ පෙනෙන වර්ණයේ දිහා අපි හෙන් බලන්නවා කි බලන්නේ නැහැ. බලන්නේ කිව්වොත් ඒ කසුරු දහම වෙනවා. ප්‍රතිේදී ආස්වාස්වාස් ආරමුණෙම දැනෙන නිදි කරන ඉදිරියට යන්නේ. ඊළඟට ඒ විදිහට ඒ සමාධි නිමිත්ත පහළ වේගෙන අවස්ථාවේ පටන්ම ආස්වාස් ප්‍රස්වාස් සංසිඳෙක ගන්න. ඒ සංසිඳෙන්නේ ඒකත් නිමි කරගෙන යනවා දෙන්නේ කුෂ්ම සංසිඳෙනවා කියන එක නෙමෙයි. ඒක දැනගන්න. ආස්වාස් ප්‍රස්වාස් නිමි කරන්නේ තමා දැනගන්නවා සංසිඳීම් කියන කම. හැබැයි මේ සංසිඳීම් මුළු ශරීරයෙන්ම දැන. ආස්වාස් ප්‍රස්වාස් දෙක පමණ දුන්නේ මුළු සර්වාංගම සංසිඳීම්. ඉතින් මෙහිදී විශේෂයෙන්ම අපි කිය යුතු වෙනවා කාරණය. දැන් අපි මේක පෙර විපස්සනා භාවනාවක් සමථ භාවනාවක් දෙක යුතුයත් වශයෙන් තමයි දුපෝෂයෙන් වෙන්නේ. ආස්වාස ප්‍රස්වාස ආරමුණ මූල කර්මස්ථාන කරගන්නවා. නැවත ලැබෙන අරමුණක් අනුපස්සනා කරමින් සමථයක් විපස්සනාවක් දෙකම වැඩ. ඒකයි අපි මේක කලින් කලබුදු කරපු මහසු කලකහ දෙකයි. හොඳයි. නමුත් සමාධිය ඇද්දේ සමාධියට වඩා විපස්සනා වැඩි වෙනවා. විපස්සනා වැඩි වෙනද වැඩි වෙන සමාධි නිමිත්ත ප්‍රමාද වෙනවා. ඒක නිසා නිදිදී අපේ දේශනා කාලයට අනුරූපවම කලියතු ගන්නේ ඒ අනිකුත් කිසියම් අරමුණක් ගණන් ගන්න නැතුව. ඒවා දෙස දෙසේ දන්නේ නැතුව ඒවා මුලින් ප්‍රතික්ෂේප කරමින් ආස්වාස ප්‍රාස්වාස අරමුණේම ඉතිරි වේදනාවක් ආවත් වේදනාව නිහ කරන්නේ නැහැ ආස්වාස ප්‍රස්වාස නිමිත්තෙන් දෙපීතුවා ගන්න. පිටේහා මෙහා විධායේ කළක් පිට නිහ කරන්නේ ආස්වාස ප්‍රස්වාස අරමුණෙම ඉතින්. යම් කිසිකින් වැඩි වේලාවක් වාඩි වෙන්නකොට මේ ධනිස් සමාරු තැන්තැන් වල වේදනාව එන්න පුළුවන්. එහෙම අවස්ථාවක ඒ ඉරියව් මාරු කරනවා කියලා හිතු කරන්නේ නැතුව ආස්වාස ප්‍රස්වාස දෙකම මෙහි කරමින් සිහිය පිහිටුවාගෙන දෙමිනිට ඉරියව් මාරු කරන්න පුළුවන්. කිසි වරදක් නැහැ. නැත්නම් මේ වේදනාව මිදෙන්න සමාධි වෙන්න බෑ. වේදනාව හටු වෙන්න ඕන සංසිඳෙන්න ඕන සමාධි වෙන්න කාලය. ඉතින් මේ විදිහට බාහිර අරමුණු විසවක් මෙහි කර ආස්වාස ප්‍රස්වාස අරමුණු මෙහි කරමින් යනකොට අන්න පස්සක්දී පහළයි. ඒ අස්සම්ධි පහළ වුණ දැන් දුක්ඛමුනි මෙතේ තව තවත් පැහැදිලි වෙවි පැහැදිලි වෙවි ප්‍රභාසරෙන් පටන් ගන්න. මුලින් උගහාන මෙත ඈත් වෙනවා, මෑත් වෙනවා, ඉස් වෙනවා, පාත් වෙනවා, ලොකු වෙනවා, කුඩා වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා වගේ තියෙනවා. නමුත් ඊළඟට අපේ සමාධි නිහිට සහ ප්‍රභාසරෝ පහළ වෙන අවස්ථාවක් ලැබෙනවා. සඳ බණ්ඩලක් වාගේ, මෙලට සුදු පාට වලාකුලක් වාගේ, සුදුම සුදු පාට දුරුම් ගොඩක් වාගේ තම සමාගයේ සංඥාවේ ත්‍ත්වය අනු පහළයි. සමහර කෙනෙකුට මේ ස්වල්ප ප්‍රමාණය සමහර කෙනෙකුට දුන්නක් තරම් එහෙම නැත්නම් විශාල වක්තියක් තරම් සමහර කෙනෙකුට බම්බයක් තරම් නිස්සම්බයයි. තා සමහර කෙනෙකුට මුළු ආමරයේම පැතිරිගෙන ඔය විදිහට එකේ විදිහට ඒ ආලෝකය පහළ වෙනවා. ඉතින් බොහෝ යෝගාවචරයේ අවස්ථා වේදු විදිහ බලනවා. ඉතින් බලන බැලුව ගමන් මේක ඈත් වෙනවා, ඉරස් වෙනවා. ඒ නිසා මතක තබා ගන්න ඕනේ දෙල වෙන නිමිත්ත දෙෙහි හිත නිදුවන්නේ නැහැ. ඒක තමයි අත්‍යවශ්‍යය. තමන් ළඟදී එන ඒ කමතුයෙන් ලැබිච්ච දෙයක් නෙමෙයි. ඒ පහළේ සමාධියේ සෑදෙච්චි සංයජ නිසා. ඒක ආස්වාස ප්‍රස්වාස අරමුණේ හිත වෙනකලෙදි කියොත් මේක නැති වෙනවා. ඒ ආස්වාස ප්‍රස්වාස අරමුණේම ඒ හඳුනා ගන්න ඕන මේ තේල ආලෝකයේ දිහා දුකෙවිලුවක් නැති. ඒක ස්වභාවයෙන්ම නාසිකාගතෙන්ද පුළුවන්. එහෙම ආවේ නැත්නම් ඒ ආශ්වාස ප්‍රාශ්වාස අරමුණ සිහියෙන් බලාගෙන අදිෂ්ඨාන කරන් තෝරන මේ 15 වෙනි ප්‍රතිභාවයේ තමයි සමීප වේවා ආදී. ඒතුන් සැරයක් දෙතනකොට සමීප වෙනවා. මොකද සිත් නිසා මේක 15 වෙනි සිතල හැටියට ඒක නම් වෙනවා. හැබැයි ඒක සමහර අයට දිනාදී අධ්‍යයනයක් තිබුණ නැති වෙනවා, දැනු පහක් ගහයක් තිබුණ නැති වෙනවා, අයත් වෙනවා. ඉතින් අපි උත්සාහ ගන්නකොට ඕනේ වෙලා විදී මේ ලැබෙන ප්‍රතිභාග ලෙස සහවුරු කරගන්න. ඒ සඳහා කලේ කියන්නේ ඉරියව්ව මාරු කරන්නේ නැතුව හිත එහා මෙහා කිසි දෙයක ප්‍රදන් නැතුව ආස්වාස් ප්‍රස්වාස අරමුණේම මනෝ සිහියෙන් බලන් සිටීමයි. මේ මහස්භාවයේදී ඒ ආස්වාස ප්‍රස්වාස අරමුණ නාසිකාගතම සමීප වෙලා ආස්වාසයයි ප්‍රස්වාසයයි දෙකක් මේ ප්‍රතිභාග නිමෙත්තක් ඒකාබද්ධ වෙනවා. ඒකාබද්ධ වූ අවස්ථාව තමයි ඉස්සර වැඩිවත් වෙනාම මේ අවස්ථාවේ හිත අරමුණ වාද සමිනවා. ඒසා තමයි නිමිත්තං අස්සාස පස්සාස නාරම්මන වේකෙ චිත්තස්ස අජානතෝ ච කයෝ සම්මේ භාවනා විස ලබ්ධති නිමිත්තං අස්සාස පස්සාස නාරම්මන වේකෙ චිත්තස්ස අජානතෝ ච කයෝ සම්මේ භාවනා විස ලබ්ධති ඒ ආස්වාස ප්‍රස්වාස දෙක ප්‍රතිභාග නිමෙත්තක් දෙකෙන්තු බලන්න දැන් වෙන වෙනම පවතින ආස්වාස වේනයි ප්‍රස්වාස වේනයි නියුත්තේ නැහැ ප්‍රස්වාස දෙක ප්‍රතිභාග නිමෙත්තක් නාසිකාග පවත්වා වේලාවේදී බොහෝ සේ උපදේශ ලැබෙන්නේ සීවක් එළියෙකොට මේ නිමිත්ත පිටාගෙන ආස්වාස ප්‍රස්වාස දෙක ගැන මනාව සිහින් බලන සිටීමයි ඒක වචන වශයෙන් සිහි කරන්නේ. හැබැයි සමහර යෝගාවචරයන් සිහි කරන්න උපදෙස් දෙනවා. ඒ වචන වශයෙන් කිසුවක් රසිතා අතිභාවනෙම දෙවිත පිළිතුවාගෙන ආස්වාස ප්‍රස්වාස මෙලෙමින් දකුණින් ඉන්නකොට සාර්ථකනා ලැබෙනවා. මේ අර්ථනාව කියලක පළමෙන් ලැබෙන එක චිත්තක්ෂණයයි. වෙනස් වෙනවා. නැවත තේන ඒ අර්ථනාගත වීම සඳහා ආස්වාස ප්‍රස්වාස අරමුණේ සිටි පිළිතුවා ගන්නකොට එම දේලියට පිට පිටුවාගෙන යනකොට සමාධිනාදී පහ නාදී 10ක් වගේ වැඩි වෙනවක් ඒ පස්සේ හදවා ගන්න පුළුවන්. ඒ විදිහට නාදී 30ක් නාදී 40ක් නාදී 60ක් වගේ වැඩි වෙනවක් මේ අර්පණා පිටුවාගෙන ඊළඟට තමයි ඒ සම්බන්ධ මනුෂ්‍ය කාර්ය කරන්න තියෙන්නේ පාගාත. ඒ සම්බන්ධ උපදේශකින් පෞද්ගලිකව භාවනා කප්‍රස්ථාන සාකච්ඡා සම්මුඛ ප්‍රතිවාදින් ලැබෙන. ප්‍රතිවේ කියා දෙන්න අවශ්‍ය නැත්තේ සමාපේ අධිධර්ම හේත හේතුවක් වෙනවනේ ඒකට. ඒසහා දැන් අපි උපදේශක විතරක් මේ දේ බලන්නකෝ. ආස්වාස ප්‍රස්වාස දෙක මුලින්ම අර විදිහට ආස්වාස ප්‍රස්වාස දින වටිනාලෝ සිහිපත් කරගන්න. ගණන පිළ කිපේනාවක් ගණන් වීමක් සිදු ඊළඟට දීර්ඝ ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාස දෙක සමන්ත පවත්නා හැටි සිහිය බලා ගන්න. දීර්ඝ ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාස තුළ වැඩි වේලාවක් හුස්ම ගනිමින් ඉගෙන ගන්න කාලය. ඊළඟට කෙටි කෙටි ආශ්වාස ප්‍රශ්වාස ලැබුණු ඒ කෙටි ආශ්වාස ප්‍රශ්වාස මොදිද? ඊළඟට ශබ්දපා ප්‍රතිසංවේදී කියා වදාළ පරිදිෙන් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ මුල නදාගත්තුන් තන දේන හැදිරි සිදේ දීවාරා ඒකාම අවස්ථිතියක් වේදනම ඒකත් ඕන නමුත් මේ දීර්ඝ ශ්වාස දෙකක් නැතිමින් මුල නදාගත් දක්න හැදිරි දීවා ගන්නවා මුල නදාග කියන්නේ ශරීරය අභ්‍යන්තරයේ කියන නෙමෙයි දැන් හට යෝගියගේ ප්‍රාණායාම වල තියෙන්නේ මුල නාසිකාග මැද ඒ කපුව අගනාභි ආශ්වාසි ප්‍රශ්වාසි මුල නාභිය නැද කපුව අගනාභි ඒක කට යෝගින්ගේ ප්‍රාණායාම විදියක් ඒක මේ බෞද්ධ භාවනාවට විශේෂයෙන් සම්සන්න දෙන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ තියෙනවා ආශ්වාසයේ අනුව සිත ශරීර අධ්‍යාත්මයේ නියමිය යුතුයි ප්‍රශ්වාසයේ අනුව සිත නාසිකාගේ ඉහළටම යාවිය යුතුයි ඒ විදිහ යවනවා නම් එහෙම ඒ විශාල වෙනස්කම් ඇති වෙනවා. ඒ කියන්නේ ආනමන, සංනමන, කනමන, කම්පන, ඊජන, කම්පන ඔය මේක දේවල් ඇති වෙනවා. ඉස්සරහ නැමීම්, පස්සට හැරීම්, බමරේක වගේ පැඩගීම්, ඒ වගේම දෙබිලීම්, තැටි ගැනීම් මේ වගේ දේවල් තියෙනවා. ඒ මොකද ශරීරාභ්‍යන්තරයේ කීයට යවමින් මොකවනාදී කරන්නේ. උත්තර යාවෙන් ගානක් විස්තරද ඒක නෙමෙයි මුලින්ම ඇදගෙ කියන්නේ නාසිකාගෝෂ්ණ පවත්නා තැනම ඒක ආරම්භයක් නැවැත්මක් අවසානයක් දක්වා සිදෙනවා ඒකයි සබ්බකාය පරිසංවේදී සමහර කෙනෙක් හිතනවා සබ්බකාය පරිසංවේදී කියන්නේ මුළු සකල ශරීරයම බැලීම ඒක නෙමෙයි මුළු සකල ශරීරම බලන්නේ කියොත් වැරදි ඒක ආනපාන සතිය කැදෙන්නේ ඒක රූප කර්මස්ථානයක් වඩපත් වෙනවා. මුළු කය දැලීම නෙමෙයි ආස්වාස මුළුල්ල, ප්‍රස්වාස මුළුල්ල. ආස්වාසයේ මුලමඳාද කියන මුළුල්ල. ප්‍රස්වාසයේ මුලමඳාද කියන මුළුල්ල බලන්න. ඒකයි සබ්ද කායකත් සංවේදී. ඒකත් හොඳට මනාව දිහිත ගන්නවාගේ කාරණය. ඊළඟට හස්තන්තරන් පාසංකාර. මේ අවස්ථාවේදී අපිටා වැඩගත් කාර්යනා දීපම ප්‍රතිපදාගෙන වැඩේ. මේ මුස්ති මේ ආස්වාද ප්‍රස්වාස සංසිදී නෙකොට සමාන යෝගාවචයන් මුති ගන්න. මේ මොකක්ද වෙන්නේ යන්නේ කියලා. විශ්ම නාසින් යනවා කියලා. විශේෂ නොසිතිය යුතුයි. මේ මක්නිසාද විශ්ම සංසිදීම මේ කරුණාවේ ලක්ෂණයක්. ආලෝකාන සති කර්මස්ථානයේ ලක්ෂණයක් විශ්ම සංසිදීම. අපේ හිතේ ධර්ම තියෙන කොට වැඩි විශ්ම ගන්න වේ. හිතේ ධර්ම සංසිඳෙන සංසිඳෙන්නේ ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳියන. ඒකයි ස්වභාවය. එහෙම අවස්ථාවක් විශ්ම නැතුවා වගේම කියන පුළුවන්. ඉතින් ඒකලේ දෝ පිළිවෙත් දෙකක් තියෙනවා. එකක් තමයි විශ්ම හැදෙමින් තිබුණ තැන සංකේත ස්ථානයෙහි සිහිදී වගේ ඉන්නවා. අතරේ දීකාවක් දෙනකොට දැනෙන විශ්මයි. ඒකේ නැත්නම් හිතන්නකෝ දැන් සමාධි හිතන්න පුළුවන් උස්ම නැතුවම අනිත්‍යය නිත්‍යමිනු ඔබේ වේදක් පිළිවෙල මම දැක්කකලේ සම්න්න පුළුවන් නෑ ඒක දෙමේ තියෙනවා දෙමේ තමයි කිව්වොත් සමස්ත භාවනාව ඉවත් වෙනවා ඒ වෙලාවට එහෙම නැත්නම් ඉදීම නැතිම ආදී බලන්න කිව්වොත් ස්පර්ශය බලන්න කිව්වොත් ඒ වෙන ආරමුණකට පත් වෙනවා ඒ නිසා ආලකාල සතියේ ඉවත් නොවන කිසිත අත්කතා ඥානයන් වහන්සේලා උපදෙස් දීලා තියෙන කරුණු හතක් සිහිකරන්න. එමෙතුදී ආස්වාස් ප්‍රාස්වාස් නැති අවස්ථා හතක් තියෙන අවස්ථා දෙකක්. එකක් තමයි මනුලෙය මෞඛික ජීව. අනෙක මුත්‍ය සාහිය. අනෙක කියේ විනිශ්චිතිය. අනෙක මූර්ඛව අවස්ථාව. අනෙක නිරෝධ සමාපත්තිය. ඒ වගේම ආගතිත්‍යය සමාපත්තිය. රූප භවනේ බමත ලැබිතදීදී. ඒ අවස්ථා හතේදී කුෂ්මනේ. එකක් ගන්න හිතන්න පුළුවන්. හැබැයි එකක් දෙකක් කියලා වෙන වෙනම පටන් ගන්න. මෞකුසේසේ තින්නක ආස්වාස ප්‍රාස්වාස නැත්ේ. මම මෞකුසේනේම මොකක්ද කියන්නේ? මට ආස්වාස ප්‍රාස්වාස තියෙන්නේ ඕනේ. ඉතින් හිතන විට මෙන්න ආස්වාස ප්‍රාස්වාස දැනෙනවා. ඒ වගේ එකක් ගන්න හිතන්න ඕනේ. අවශ්‍ය නැහැ. මුල්ක සමේක ආස්වාස ප්‍රාස්වාස නැහැ. මම මුල්ක සමේකක් නෙමෙයි. මම සිහියෙන් අනුබිකින් ඉන්නේ කෙනෙක්. මට තියෙන තෝරුෂ්ම කියලා හිතන විට මෙන්න දැනෙනවා. මූලතාවයේ දුෂ්ම නැහැ. මම මූලතාවලා නැහැ සිහියෙන් ඉන්නවා. කියනකොට. දෙය කිලුමුතේ කොට නැහැ දුෂ්ම. දෙය කිලි නෙමෙයි ඉන්නේ. කොට ඉන්නේ. නිසා මම දුෂ්ම කියනதோ. එතනවත්. චතුර්ථාධ්‍යාන දුෂ්ම නැහැ. මම චතුර්ථාධ්‍යානතාව පස්සලා නැහැ. මම දුෂ්ම කියනதோ කියලා කියනකොට. ඒ වගේම නිරෝධ සමාපත්තිය තුල දුෂ්ම නැහැ. මම නිරෝධයට පත්වන නිසා මම දුෂ්ම කියනதோ කියලා කියනකොට. බබලෝ කන්නු දුෂ්මනේ මම ඉන්නේ මනුලව. අද තියෙන දුෂ්ම මෙලියෙත් වෙනුත් මෙන්නයි. ඒ කර්ම කටින් එකක් එන්නේ කෙනෙකුට අර නැති වීගෙනදී වගේ දුෂ්ම දැනෙන්න පටන් ගන්නවා. ආයමත් ඉතින් ආස්වාද ප්‍රස්වාද මෙහි කරමින් ඒ දුකෘතක් තේ භාවනා දෙන්නේ. ඉතින් හැබැයි ප්‍රතිභාව නිමෙත් ලැබෙන්නේ දැන් පාට අමු දුෂ්ම හොඳටම සංසිදෙමින් තමයි තියෙන්නේ. ඒ සියුම් වූ දුෂ්ම සමන් දැනෙන. සමන් දැනෙන කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේ වෙලාවේ අපේ චිත්ත නිරෝධ සංවර කරගන්න අවශ්‍යයි. ඒ වාක්‍යසාරය මේ කිසිම වියුම් සියුම් නිසාම වටපිටාවක් අපර දැන හරියම සාන්ති පරිසරයක් වයි. වටපිටාව ගැන හොඳට නිවිසි බවක් අපර දැනෙන්න පුළුවන්. ඒ වෙනම විකල්ප පුළුවන් වටපිටාව ගැන නිකුත් වැඩි. මේ නිකුත් සමාවේ සමාධි නිවිස්සක් විතරම වෙනවා. ඒ වගේම දැන් මගේ හිතේ දියුනුයි, මට දැන් ගොඩාක් දියුනුයි, මගේ භාවනාව වගේ අනිත් පැත්තේම නැහැ. කොහොම හිතුවොත් ඒ ස්වභාවම අනුසම් වෙනවා. එමත් සාද ඒව අනවශ්‍ය උපක් වේද සිදුවිලි. ඒව හිතුවේ නැත්තේ සමාධිය බිඳෙනවා. ඒ නිසා ඒ වගේ එක ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් ඔය සමාධි නිවෙත් වෙනකොට ගොඩින්න පංච නීවරණ ඉවත් වෙනවනේ. පංච නීවරණ ඉවත් වෙනවා. ඒ නිසා පංච නීවරණයන්ගෙන් තොර වූ විස්පම්බන ප්‍රහාණයක් මෙතන තියෙනවා. විචාර සමාධියක් තියෙනවා ප්‍රතිභාවිනී කෙනෙකුට. ඒ නිසා රැක ගන්න තොල පංච නීවරණ ඔයන නෑ හැටියට. ධානාංග ශක්තිමත් වෙන හැටියට. මෙන්න මේ මට්ටම ආරක්ෂා කරගෙන ඒ ඉරියව්ව වැඩි වේලාවක් පවත්වමින් භාවනා දෙන්නේ කොට සැබවින්ම අර්ථනා සමාධි සුරාගන්න පුළුවන්. ඉතින් අනුසමහා සමාධි කියනක අපේ පුරාණ ආචාර්යයන් වහන්සේලා කියලා කියන හැටි ජම්බති විතුව දුම අමාරුයි කියන හිතන්න පුළුවන්. නමුත් ඒක අනුපිළිවෙලින් යනවා නම් බොහෝ පහසුයි කියන කකට තේරෙනවා. එනිසා මේ අනුපිළිවෙලින් ඉදිරියට යන පරිශ්‍රම කරගන්න ඕනේ. දැන් කාන්දේයියි කියන දෙවියන් දෙවියන්ගේ මහා සම්මත කරනවා. සවස්තාවකදී කාගරට මේවා ගැන අපි අරුමු දිස්පත්යෙන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපේ පා අවශ්‍යාලෝ ස්වාමීන් වහන්සේ වැඩමුළුවලා අනුමහසේගේ උපදේශ මේ වගේ කටගත කරගන්න පුළුවන් ඒවා දුරු වැඩිපත් වෙනවා. ඒ ඉදිරියට අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා අපි මේ භවනා ක්‍රමයේ දේවතාවන් පරිස්සම් කරගන්න ඕනේ. දැන් මේ ස්වාමීන් වහන්සේ දෙක ලංකාවට වදිනවා. අනිත් විශේෂයෙන්ම මේ අවුරුදු නෝකාසියට වදිනවා. විශේෂයෙන්ම තමයි මොහොස්වාගේ මේ භාවනා වැඩසටහනට උපදෙස් දෙන්න සුවම් දේ විදිහට කියනවා. එකකම් මේ දවස් තුනක් අපි මේ පවත්වාගෙන ආ පිළිවෙලට පවත්වාගෙන යන්න ඕන. එනවා කරනවා දැන් දින හතක් අද දෙවුණා ඉතින් දින දෙකේ මේ දේත භාවනාවේ දිනුවට සම්මාගෙන ඒ කර ස්වාමීන් වහන්සේ උපදෙස් තුලින් මහාසේ මේ ලංකාවේ මේ භාවනා පන්තියේ පවතින කාලය තුල අපේ මේ සෑම දෙනා වහන්සේටම මේ සම්බන්ධ ඉතාම ගැඹුරට මේ චිත්ත සමාධි ප්‍රදවාගෙන මේ අභ්‍යන්තරයට බැහැගෙන දිවිස්තව භාවනා සමතරණේ අභිවෘද්ධියට සමීනීමට ලැබේවා ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කරමි. එමගින් අපි බලාපොරොත්තු වෙන සීල සමාධි ප්‍රඥා වල මුදුන් ධ්‍යාන සමාධි සමාපත්‍ය අභිඥා විපස්සනා මාර්ගඵල පිළිවෙලින් ලැබූ අධිගම බෝධ්‍යානයන්ගෙන් ලෝකෝත්තර මාම නිවන් සූමත් වේවා ආර්යයන් ප්‍රාර්ථනා කරමි. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.